ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. කාලන්තිස්ස රජ කාලයේදී පිළිගුණාපේ චෛත්‍ය රාජන් වහන්සේ ගොඩනගමින් තියෙන අවදීදී සැකයක් කොටෝ දක්වා චෛත්‍ය ගොඩනංවා ඇතිතන විසුන් වහන්සේලා පවා ගෞතම වැලියාගේ පද දෙමින් මේ චෛත්‍ය කර්මාන්තයට සහයෝගය දුන්න ඒ අතර තරුණ විසුන් වහන්සේ නම චෛත්‍ය රාජන් වහන්සේ උඩට ඒ අවශ්‍ය දේවල් දීලා ආකාශ බලයෙන් දෙමාත්‍යෝ පරිවිසලා වැටෙන්න පටන් ගත්තා. විමිතිය ස්වාමීන් වහන්සේලා උපදෙස් දුන්න එහෙන්ද කියලා ලියලා හැවැත්තේ ගජග්ග සූත්‍රයේ තිරකරන්නයි කියලා. උන්වහන්සේ ගජග්ග පිළිතුරු රතු වාග්ය කියන කොටම මේ චෛත්‍යයේ ලෙවෙන්නකට සමකලාවට දැමලත් තිබුණු චෛත්‍ය ගල්ගලේ ලොකු ගඩොල් දෙකක් ඉස්සරහට කන් වේලා මේ ස්වාමීන් වහන්සේගේ දෙපාට ආකාර වුණා. මෙතෙන්ට ඊළඟ තැන සුවචේ දිනක දැක්වා ගත්තා. මේ අතේ තුනකෝ ගඩොල් වලට සංඥාවක් දුන්නේ කවුද? බුදුගුණ ධර්මයේ තියෙන ආනුභාව තලයේ ඒක නිසා අචේතනිකවත් වූ පවා නීනවාදී බුදුගුණ ධාම්මන සංගමයේ පිළිගන්නේ ඇතමෙන් පැහැදිලිව දකින්න පුළුවන්. එනිසා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති මංගල්‍යයේ බුද්ධත්ව මංගල්‍යයේ පරිනිර්වාණ මංගල්‍යයේ කියන ත්‍රිවිද මංගල්‍යයක් උදාවන මේ ලෙසක් බොහෝ දවසේදී එරගමන් වශයෙන් කරණය කොල්ල වෙන ධර්ම දේශනාවට බුද්ධානුස්සති භාවනාව සම්බන්ධ ධර්ම කතාවක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි ආශිර්වාද පූර්වංගව සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. ඒකා මේ බණද සාන්දනේ තිල දෙනාම ඊමාල බුදුරජාණන් වහන්සේ සිතින් මවාගෙන උන්වහන්සේ ඉදිරිපත් මේ ගුණ කතනේ කරනවා ශ්‍රවණය කරනවා කියන අරමුණක් ඇතව සමාධිගතව මේ ධර්මයට සවන් දෙත්වා කියලා කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම මේ කාලෙක 2585 පෙර සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝමලාරා වැඩ ඉඳගෙන ලෝකුරා බුදුබාට පැමිණියා. ඒ සරුවක්යන් වහන්සේ මේක 28 කල්පලක්ෂයකට පෙර මෑණියන් කඩපිටියාගේ මහසවනේ තියෙන නිවහක් දවසක් මුළුල්ලේ මෑණියන් ගොඩගන්න දවසේදී සුද්ධාවාස වාසී බ්‍රහ්ම රාජයේ දිනකට දෙනියා මේ මෑණියන් දුකකාර කරන ප්‍රගුණ දන්න වීර පුත්‍රයාගේ මනසට වචනා ප්‍රාර්ථනාවක් ඉහිගන්නවා. කලකම දන්න කලකම සලතන කලදී තමගේ දින දෙකා දලෝකයන් සලතන මේ වගේ දරුවන්ට ගෝතුරා බුදුන් දැක්කුනේ කියන මේ අභිකාණයේ ඇතුළේ නැහැටියට බ්‍රහ්මරාජයා චිත්ත තරංගයක් නිකුත් කළා. මේක මේ මහා සාගරයේ ගතක් කලක් නේතු මෑණියන් කෙරෙහි ගෞරවයෙන් තමාකල සීලාදී ගුණාවර්ධන කරමින් මාසවරයේ තියෙන වීර පුත්‍රයාගේ මනසට වැටුණා. මෑණියන් කෙරෙහි දක්වන අසීමිත ගෞරවය කරුණාව ආදරය පෙරගුණ තලකේම නිසා මට අනාගතයේ ගෝතුරා බුදුබව ලැබේවා කියලා හිතාගත්තා. සැබවින්ම බුද්ධෝහං බෝධිසාමි මුක්ඛෝහං මොචේ පරි තින්නෝහං කාරේසාමි සංසාරෝගා මහා භයාති මේ ශ්‍රේෂ්ඨ බුද්ධ ප්‍රාර්ථනා විතර නැගුණේ මේ දවසේ. ඒ තමයි පළවෙනි මනෝ ප්‍රේතාමය ධම්මෝහය රත්නතේ ධම්මචාරින් කියන බුද්ධ ආත්මයේ සනාතවල තැනක් එළවත් වූ උන්වහන්සේට මහසවරෙන් ගොඩෙන්ද පුළුවන් වුණා. උන්වහන්සේ මෑණියන්ගේ අවසාන මොහොත දක්වාම දෙවි කෙනෙකුට බ්‍රහ්මීකුට බුද්ධ ආත්මයේ තමන් සියාතින් මෑණියන් උපස්ථාන කළා. අවසාන මොහොතේදී මෑණියන්ගේ මරණ මංචකයේදී මේ ප්‍රතිමුණන්ගේ දෑත අල්ලගෙන ඒ ගුණවත් මවකමියේ දරුවාට ආශිර්වාද කළා. ගොඩේගේ දීමේදී තමාගේ දිවි රතකා මාතෘ උපස්ථාන කළ ඉන්නතේ දෑතක් ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේ මේ සිද්ධාතල මාත්‍රූපත්තාල ගුණේ මහුමිය ඔබවතු බුදු වේවා කියලා හදලකින් ආශිර්වාදනය කළා. සැබවින්ම මේ දරුවාගේ සිය සම්මස්නාල 63 දින දක්වාම ඒ ආශිර්වාදයේ දීමේද කියා එදා මේ මෞතුමියගේ ප්‍රත්‍යංගම ආශිර්වාදයේ සිටින් දරාගත් මේ උත්තමයන් වහන්සේ සත් අසංතේ කල්පලක්ෂයක් වූ අනුහයත ප්‍රකාශ නොකර සිටින් මේ බුදුබවකටම පෙරන් පුරාගෙන ආලා. නැවත පුරාණ ගෞතම බුද්ධ ශාසනයේදී මනෝ ප්‍රවිධානය අවසන් වූ වාක් ප්‍රවිධානය පටන් ගත්තා. එදා පටන් නව අසංතයේ කල්පලක්ෂයක් වචනයෙන් ප්‍රකාශ කරමින් බුදුබව කතාගෙන පෙරන් පුරාගෙන ආලා. ඒ කාලයේ තුළේ ඒ කියන්නේ සලකා සංකේය කල්පලක්ෂයේ තුළ ලෝතුරා බුදුරජාන් වහන්සේලා 5,12,000ක් සම්මුඛ වුණා. ඒ බුද්ධ ශාසනයේදී අසීමිත පාරමී පුරා ගන්න සමර්ථ වුණා. එදා මෞතමීගේ ආශිර්වාදයෙන් මොනතරම් පිහිට වුණාද? තමා විසිතේ බුද්ධත්වයේ සඳහා යම්බඳු ඡන්දයක්, චිත්තයක්, වීර්යයක්, නිමන්තාවක් පිහිටියාද? ඒ ශක්තියාන ග්‍රාමයේ සංලක්ෂ 12000 බුදුවරයන් වහන්සේලා දතුන්ව සමින්න පූජා සත්කාර කරන්න තන ආහන්ද කැවිදි වෙන්නේ වාසනාවන්තකම ලැබුණා. නැවත දීපංකර පාදමෝලයේදී අෂ්ටංග සමන්වාගතව ඒ කියන්නේ කරුණ හතක් එක්කාසු වීමෙන් උන්වහන්සේ ලෝතුරා බුදු වෙන බවට නියති වර්ණසේ ලැබුණා. එදා පටන් සාරා සංචයේ කල්පලක්ෂයක් අතරක් නැර ඇසෝ ඊසුන් මාසෝ මේ අමුදරුවන් සාධ්‍ය පවා පරිත්‍යාග කරමින් සමත්‍රී සත්කාරණී කරන්න සමර්ථ වුණා. විශ්වන්තර ආතුදානයේ පිහිටා සිට සත්වාරයක් මහා පොළව කම්පා වනසේ බෝධි සම්භාව මත්තක ප්‍රාප්ත කරන්න සමර්ථ වුණා. නරක දුෂිත දිව ලෝකයේ හේත චේතනම දෙවරදකේ එක දෙතේත දකන ආචාර්යත්වල දේවමෝගේ ආරාධනයේ පිළිගෙන පසු මහා පැලුගලා මේ කාලෙ 2620කට පෙර මාතෘ කුසී ප්‍රතිසංගේ ග්‍රහණය කළා. ඒ දවසේදීද දසදහසක් ලෝක ධාතුවල ආශ්චර්ය අද්භූත ප්‍රාත්‍යහාරි සාක්ෂයන් සිද්ධ වුණා. එවාගේම උන්වහන්සේ මේ උත්තරීතර පස්වන බව උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ හරියටම මේ කාලෙ 2620කට පෙර. ඒ කියන්නේ ලුම්බිනි සාලවල උද්‍යානයේදී ඒ අවස්ථාවේදී හරියට වෙසක් පුර පුර පසළොස්වක් බොහෝ දාස උදා වුණා. විසා නැකත චන්ද්‍රයා සමඟ උදා වූ සුබ මොහොතක් වුණා. ඒ වගේම දසදහසක් සත්වන අනන්ත අප්‍රමාණ ප්‍රාත්‍යහාරි සාසනය සිද්ධ වුණා. දෙතිසක් මංගල්‍ය පූර්ණ නිවිති කාල වුණා. නැවත ගිහි ජීවිතයේ අවුරුදු 29 යද්දී වූ බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 29 අසල පුර පසළොස්වක් බොහෝ දවසේදී සතර පෙරමිත දෙත නිරෝධ දවසේදී කාමක භද්‍ර කුමාරයා උපන්න දවසේදී රාත්‍රී මැදියම් කාලේ චන්දනචරණේ සායම් පදිනේ ප්‍රේමණියේ පුතේ අනුමා නදී තීරේ උත්තර ප්‍රවෘජාවට පැමිණවා දාලා බෝධිසත්ව කාලයේදී කාශ්‍යප බුද්ධ ශාසනයේදී යෝතිපාල මහණෝක සිටේ කාශ්‍යප සර්වඥ මහසීතක උපවාදයක් නිමිති කොටගෙන අවුරුදු 6ක තාසන කාලයක් දුෂ්කරක්ෂාව කරමින් මහා ප්‍රධාන වීර්යවාදන සිද්ධ වුණා. නැවත ක්‍රිස්මස්තුනි අවුරුද්දේදී හරියට වෙසක් පොහොට සැට දෙකකට කලින් උන්වහන්සේ මැදින් පිළිවෙත අනුගමනය කරන්න සමත් වුණා. වෙසක් පොහොට පෙර දවසේ අවියම් කාලයේ පංච මහා සීනියක් දුටුවා. පසු දින වෙසක් පොහොය අවියම් කාලයේදී උන්වහන්සේ දහතිකෙන් වළඳලා මෝධෝණය කොටගෙන අජපාල නගරොක්මල ඉන්දකාට හේලා වෙනතුරු වැඩ සිටිද්දී කාට ලක්ෂයක් දෙනු පුරාගෙන ආව සුජාතා සුපදේමී විසින් වාර්ෂිකව කවතුරු ලබන දීන පූජාවේ අවස්ථාව ඉලමී සිටියා. එතුමිය ඉමතරා බුද්ධ ශාසන කාලයේ ප්‍රාර්ථනා කරගෙන තිබුණා. අනාගත බුද්ධ ශාසනයට බුදු වෙන උත්තමයන් වහන්සේලාට පළමුවෙනි දානේ පූජා කරගන්න මට ලැබේවා. ඒ ප්‍රාර්ථනාව දැයිෂ්ඨ සිද්ධ වුණා. එතුමිය සකස් කරගත් ආචාර්ය අද්භූත දිව්‍ය අමෘතයක් වැනි ප්‍රණීත වූ ශීර ආයාචය පිළිගත් මහා බෝධිසත්වයන් වහන්සේ නිරංජන නදී තීරයට පැමිණ දැන් පහතුනේ තන් වළඳලා දවස් 49කට ගානේ ආහාර කෘත්‍ය සම්පාදනය කෙරේ වාක්‍ය අධිෂ්ඨාන කොට සංකල්පය ගඟට දැල්වා මාද ලෝතුරා බුදු වෙනවා සත්‍යනම් නිරන්තරී උඩුගම් බලායේ වාක්‍ය සැරවිල්ල ස්වර්ණ හංසයේ කුලාගේ මේ රන්පලේ උඩුගම් බලා කලාවැතුමක ගිරුණා. එදවස් සවස්වන තුරු තථාගතයන් වහන්සේ උත්සවන් වල සමවත් වූයෙන් වැඩ සිටියා. උනාස උත්පත්තියෙන් පස්සේ මාසේ දඩදැස්ස වෙනේ ආනාපාන සතිය ප්‍රථම ඥානෙ ලබාගත් බව බුද්ධ චරිතය ගන්න හැමෝම දන්නවා. උනාසේ දුෂ්කරක්‍රියා කරන කාලයේදී මේ ආනාපාන සති සමාපත්තිය උපදවා ගන්නට නැහැ දුරේ කල්ලියක් ප්‍රතිබල දෙන්නේ නැතුන් වහන්සේ ආහාර පාන පරිභෝගයෙන් මැදින් පිරෙත් අනුගමනය කරන්න තිබුණේ. එයින් සතු දෙකක් ඇතුළතදී ඒ භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා ආනාපාන සති සමාපත්ති උපදවන්නට. ඒ සමාපත්ති සමයේ සවස් භාගයේ ගත කළ තථාගතයන් වහන්සේ තමන් වහන්සේට මෙලෙ පෙනී ගිය මාර්ගයක් දිගේ ගමන් කරද්දී සෝත්‍රයේන මංගල සම්මත බ්‍රාහ්මණ උතුමේ ඉදිරියේ සම්මත වුණා. එතුම ආතේ තිබුණ කුසකලමේදී අට භාග්‍යතුන් වහන්සේට පිළිගැන්වුවා. සර්වඥ වහන්සේ මේ රැගෙන තමන් වහන්සේ පැමිණ ඒ ගමන් මගේ නිමාව වූ බුද්ධ ගයා බෝධි මණ්ඩලයට පැමිණලා මේ බෝධීන් වහන්සේ බෝධි වෘක්ෂය යට මට ලෝතුරා බුදු වීමට පුළුවන් තැන කියලා හිතාගෙන දකුණු දිග බටහිර දෙක උතුරු දිග විලෝකනය කළා. කොළව කම්පිත වුණා. නෙගෙන දෙස නිශ්චල වුණා. නෙගෙනහිර දිගට මුරුණලා කුසපල විද්‍යාවට එලා ඒ මහදුවෙන් හදන කොට දෙර අමන්ත බුදු සසුනේදී බුදු ප්‍රතිනිකුත් මහ රහතුන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට දෙමාපියන්ට බැරිය කියන අසම්පන්නවා බුදු කළ දිනේ මහමයේ ඒ මහා බෝධිසත්වයන් වහන්සේට කුදුසුරින් අධිගපල ඇති වජ්‍රාසනයක් පරිලෙනුණා. මේ වජ්‍රාසන රූප වූ තථාගතයන් වහන්සේ චතුරාංග සමන්නාගත වීර්ය අධිෂ්ඨානයේ යෙදී ආනාපාන සති භාවනාවට සැරසුණා. ඒ අවස්ථාවේදී විචතුරු අඥානෙහි දරුවන් දන්දෙන වෙලාවේ පිටේ පසුතැවිල්ලක් ඇතිවුණා වූ පාරමිතා දුර්වලතාවක් නූතපතගෙන වසවර්ත ගිය පුත්‍ර මාර්යා සතිරවයෙන් පැමිණ නව මහාවැස රස්වරු ලැබුණා. ගර්ජන තර්ජන කළ ඒ සියල්ල තථාගතයන් වහන්සේ ඉරගත්යන්ද මත්යෙන්ම පාරමී සම්මර්ශනය කොට සත්‍යක්‍රියා කිරීමෙන් මාර පරාජය පෙරලා උන්වහන්සේට භාවනාව කරන්න පුළුවන් වුණා. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචර ධාන හතර මිට දෙවුණා. ආනාපාන සති කර්මස්ථාන භාවනාව තනතුරු ඒ තථාගතයන් වහන්සේට පුළුවන් වුණා දස කටින සමාපත්ති කරගන්නට, දස අසුභ සමාපත්ති උපදවන්නට පුළුවන් වුණා, දස්සින් සාකාර කායගත සති ප්‍රථම ධාන උපදවන්න පුළුවන් වුණා, මෙත්තා කරුණා විදිතා උපේක්ඛා බ්‍රහ්මණීය ධාන උපදවන්න පුළුවන් වුණා, අරූප සමාපත්ති හතර උපදවන්න පුළුවන් වුණා. මෙතේ අල්පනා කර්මස්ථාන තිහම ඒ තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී මුදුන් පමුණවා ගත්තා. සාමාන්‍ය යෝගාවචරයෙකුගේ වගේ නොවේ තථාගතයන් වහන්සේගේ මේ ධ්‍යාන බලය අසාමාන්‍යයි. ඒකට සමීප කරන්න බැරි පුදුමාකාර ශක්තියක් ඒ තථාගතයන් වහන්සේගේ ධ්‍යාන සමාපත්තිය තුළ විද්‍යමාන වුණා. අල්පනා කර්මස්ථාන සියල්ල සහ උපචාර කර්මස්ථාන 10ක් සමසතලේ කර්මස්ථාන මුදුන් පමුණුවේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේට පුළුවන් වුණා పూర్වේ නිවාසානුස්මෘති ඥානයෙන් අතීත භව සංසාරේ බලන්නට. විසි අසංගයේ කල්පලක්ෂයක පතන් ආරමයේ පුරාගෙන පැමිණ ආකාරය තථාගතයන් වහන්සේගේ පෙරවිසෝ කඳ පිළිල ගන්නා නූලට අසෝණා. ඒ භවයන්හිදී තමන් වහන්සේගේ උත්පත්තිය, නාසයේ නම, ගම, දෙමව්පියන්, ජාතිය, කුල ගෝත්‍රයේ උස මිත්‍යතාව, ආහාර පාන, කර්මාන්ත ජීවනෝපාය, විඳ සැප දුක්, කළ කුසල් අකුසල් සියල්ලම එක එක භවයක් ගානේ තථාගතයන් වහන්සේගේ පෙරනිසෝ කඳ පිළිල දන්නා නුවන්ට හසුණා. නැවත රාත්‍රී මධ්‍යම යාමේදී දිව්‍යන් චක්ෂුර විඥානයේ ප්‍රතිලාභ කරගත්තා. ඉන්ද්‍රයන් චක්ෂුරදී ඥානයට අතීතයේ දවස් 4කුත් අනාගතයේ දවස් 4කුත් 7කුත් මෙහෙම සති දෙකක් තුළ මෙලෙස උපදින සත්‍යයන්, සුගති දුගති යන සත්‍යයන්, ශෝභන අශෝභන සත්‍යයන්, එවැගේම කුසල් අකුසල් කරන සත්‍යයන්, ලෝකවාදී සීල සත්‍යයන්, සීල අචේතනික වස්තු පවා ඒ ඉන්ද්‍රයන් චක්ෂුරදී ඥානයට අවබෝධ වන පැහැදිලිව දක ගන්න පුළුවන් වුණා. මෙසේ අතීත අනාගත වර්තමාන තුන් කාලයට අයිති හිත ඇති හිත නැති සෑම වස්තුවක්ම හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා ඇති ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට හසු වුණා. එහෙම නීති කොටගෙන පටිච්ච සමුප්පාද ක්‍රමයේ හේතුඵල සම්බන්ධතාව අනුව නාම රූප පරිච්ඡේද ඥානයේ පතන් විදර්ශනා ඥාන ලැබුවා. රාත්‍රී පස්වන යාමේදී අසමාන්ත විදර්ශනා ප්‍රඥාව දිනු කොටගෙන බ්‍රහ්මමූර්තිය උදාවන සුභ මොහොතේදී දසදාසක් ලෝක ධාතු කම්පාවෙද්දී එවැගේම දසදාසක් සප්පරායේ ප්‍රාතිවාරි ශාත්‍රය සිද්ධවෙද්දී සවාසන සකල ප්‍රේතයන් සෝදාහරිනි දසබල ඥාන චතුරු වෛශාරද්‍ය ඥානාදී අනන්ත බුද්ධ ඥාන පරිවාර කොට ඇති සර්වබුතා ඥාන ප්‍රතිලාභයෙන් උතුම් ලෝකුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවා දාලා ඒනේ සර්වඥයන් වහන්සේ තමන් ආબોධ කරගත් ආර්ය සත්‍ය ආબોධයෙන් පරිපූර්ණ සංකල්පන ඇතුළේ මනෝමය උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. අනේක ජාති සංසාරං සංඝානිස්සං අනිබුද්ධං ගහකාරකං ගවේෂන්තු දුක්ඛා ජාති පුනః පුනං ගහකාරක දිත්තෝසි උනේ ජේහං නකාහසි සම්මාතේ පාසුකා භංගා දහකෝතං විසංචිතං විසංකාරගතං චිත්තං සංහානං කල්මජ්ජගාති. නැත නැත ඉපදීම දුකක් බව දැන ඉපදීම කරවන කර්තෘතුමා සොයසුයා නොදැත. අනේක ජාති සංසාරයේ උත්පත්ති මරණයන්ද පැමිණෙමින් ඇවිද්දෙමි. මේ ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමනි ඔබමට දැනුණා. ඔබේ කරාල චින්ද බිඳ දැනුණා. ඔබේ කැලමටල සුන් විසුණු කළා. මගේ ඉෂ්ට අසංකතේක ගියා. නැවත ඔබමට ජවල සාධන්නේ නැත. කෘෂ්ණාසේ සංඛ්‍යාත අමා මහ නිවන අවබෝධ වුණා කියලා තමන් වහන්සේ ඒක වාක්‍යයක ප්‍රකාශ කළා. ඉනාට තථාගතයන් වහන්සේ සූවිසි කෝටි ලක්ෂ වාර සමාප්‍රති වරදෙනි කලඟ නලියා බෝධි කර්යවතේ වැඩේ කියා. උනාසේ එතනිය බෝධි වහන්සේට ගෞරව කරන පිණිස සතිය පුරුණියේ අනිවස ලෝකන පූජාවද පැවැත්වුවා. තුන්වෙනි සතියේදී කුමං සක්මණේ සක්මණේ යෙදී සිට සූවිසි කෝටි ලක්ෂ වාර සමාප්‍රති සැතවින්දා. හතරේ සතියේදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ සම්වර්ධනය කළ රතනාගර සතියේ පස්සෙනි සතියේ අදපාල නුගරොක් මුල මාර්ගීත්‍රෝල් ගමනේ කරමින් සමාපත්තිය සෝවින්දා. හයවෙනි සතියේ මුදෙන්නරොක් මුල මුතුනින්ගේ නාගභවන්නේ සමාපත්තිය සෝයෙන් වැඩි කියා සමාපත්තිය සෝවින්දා. හයවෙනි සතියේ මුදෙන්නරොක් මුල මුතුනින්ගේ නාගභවන්නේ සමාපත්තිය සෝයෙන් වැඩි කියා හත්වෙනි සතියේදී ආගායතන මුලයේ එසේම සමාපත්තිය සෝය වරදලා දවස් 49කට ගතව දැහැටි වලංගා මොදෝනේ කොට සද්දෝ රජතුමා දුන් දෙහි කරුණු වලදලා කතාසුබල්ලෙත් දෙදෙනාගේ අත්නෙත් මේ පිළිත් වලදවා වුන්ට බුද්ධ රත්නේ පිළිගන්නව කෝපිනේ වස්තුවක් හෝ තේස ධාතු මෙත්තක්ද දී එවන් සරල සීලේ දිහිතෙවා ඉන්වලතුබ ධර්ම ගාම්භීරත්වයේ සම්මර්ෂණය කරද්දී අතුලෙත් අධේදී සාන්තකේ බ්‍රහ්ම රාජානන්ගේ ආරාධනය කරද්දී ධර්ම දේශනා කරන බවට ප්‍රතිඥා දුන්නා. බුදු වීමේ මාස දෙකක් තුරුණ ඇතලකෝ දවසේදී ධර්ම දේශනාව දසදහසක් සක්වල දැසනතේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් දේශනා කොට වදාළා. එදා පටන් 45 අවුරුද්දක් පුරුණේ දෙසුන් ගාම කල ග්‍රන්ථාරෝධ කළා නම් අපිටා බ්‍රමතේ දක්වා දහම් පොත්ක ජීවන කරන් ධර්ම දේශනා කළා. නමුත් අනාගතයේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට උන්ද්‍රාණ ධාරණ කවචන්නේ පිණිස ඒ ධර්මස්කන්ධ සුවාසෝ දාස රසවතෝ එකක්කු ධර්මෝ වශයෙන් දෙකක්කු පිටක වශයෙන් දෙකක්කු නිකා වශයෙන් පහක්කු අංග වශයෙන් නවයක්කු ධර්මස්කන්ධ වශයෙන් 84 දාසක්කු මේ තුන් ධර්ම දේශනාවන් අද අදාපත සංගාය තුනකතාවෝද වෙච්චේ ධර්මස්කන්ධ ඇටියට ඉතිරිව ශේෂව පවතින අධිෂ්ඨාන කළා. තථාගතයන් වහන්සේ මේ 45 අවුරුද්දක් පුරුල්ලේ දසෝ අමාදාම වැස්සෙන් තෙමුණු ඉරුව පාරමීයේ ජලකාවතුලින් සූරිස අසංකේය කටකෝටි 50ක් දෙනා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත අමා මහ නිවනට සපත් වුණා. මේ ලෝක වැඩසලසූ තථාගතයන් වහන්සේගේ සංකාමයේ තුල විද්‍යමාන වන අසීමිත ගුණස්කන්ධයන් සම්පින්දින වෙන බුද්ධ ගුණ පාඨයයි දැන් මේ ධර්ම දේශනාවට මාතෘකාකරණ ලැබුණේ. ඉතිපිසෝ ගාථාවේ පුඩා දරුවන් පවා බොහෝම ආදරයෙන් භාවිතාකරණ ලැබුණ ගාථා පාඨයක්. බෞද්ධයන් පමණක් නෙවෙයි අබෞද්ධයන් පවා මේ ප්‍රයෝජනය ලැබෙනවා. මේ කාර්ය 40කට පමණ පෙර ලංකාවේ නැගෙනහිර වෙල සමීපයේදී කුදුම්බිගලේ කියන ආරණ්‍ය සේනාසනයේදී විචුන් වහන්සේලා මතේ වැඩෙන් සිටින්නත් මතේ බෞද්ධ නොවන කතෝලික මහතෙක් වලදකව ජීවත් වෙනවා. ධාතු චතුමාත රාත්‍රියේ සිහිනේ මෙන්න මේ මන්ත්‍රේ පාඩම් කරන්න කියලා සිහිනෙන් දෙකෙනෙක් දෙලෙතුණා. මේ මන්ත්‍රේ වූ සභාවෙන් ගන්නා නම් බුද්ධ ගුණ පාඨයක් දැනෙන හෝ ඉක්මනට මතක් නැහැ කියලා. එදාම දැන් පසුදා එතුම ඇවිදගෙන යද්දී දැනන්ත වාතේ මූලත මූල සම්මුඛ වුණා. මොකදනේ දීකක් නැති පිසෝදාතාව කිව්වා. සැබවින්ම ඉති පිසෝදාතාවේ ආනුගාමී මේ වලතා ආකාශයට හැරී පැන ගියා. මේතුමාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන ආනුභාව සම්පත්තිය. එනිසා එතුමා ඉති පිසෝදාතාවම රහදාව දෙකේ භාවිතා කරන්න ලැබුවා. එයින් එතුමා පසු කාලයක සැබෑ බෞද්ධයෙක් බවට පත් වුණා. එනිසාම බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙතින් වැඩම සැලැස්සුවා. කුදින්දුගලාදන්නේ තේනාතුනේ ලංකාද්වීපයේ ඈත අතීතයේ ප්‍රවා ජන ප්‍රසිද්ධ වූ ආනුභාව සම්පන්න රහත් භූමිය. මේ මේ ආගන්‍ය සේනාසනයේ ආදි දේවතාවෙක් මේ ගාථාව උගන්වන්නට ඇති. එනිසා මේ ගාථාව නිතර නිතර භාවිතා කළොත් ඒක බුද්ධානුස්සතියේ භාවනාවක් වෙනවා. බුද්ධ කියන මේ වචනේ සිහිතල පමණින් පුදුමාකාර අනුසස් ලැබෙන බව අපි කවුරුත් පිළිගන්නට ඕනේ. විශේෂයෙන්ම බුද්ධ අනුස්සති කියන වචනේ මේ තේරුම අපි සලකා බලමු. බුද්ධ කියන්නේ බුද්ධෝ සබ්බංගත ඥානෝ. බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥතාඥාන ඇති තථාගතයන් වහන්සේටයි. එතකොට මේ සර්වඥයන් වහන්සේගේ සංකාමගත ගුණ නැවත නැවත නැවත ආවර්ජනා කරනවා නම් ඒකට කියනවා බුද්ධානුස්සති. අනුසති අනුසති නැවත නැවත දෙකේමයි අනුසති කියන්නේ. එතකොට මේ අනුසතිය කුමක් සඳහා කරේතුද කියන එකත් තේරුම් ගන්නට ඕනේ. විසුද්ධි මාර්ග අටකතාවේ බුද්ධානුස්සති භාවනාව දක්වන උපදේශ කතාවේ අවසානයේ දක්වලා තියෙනවා. ඊළඟට තමයි බුද්ධානුස්සති මනෝයෝක්තෝ භික්ඛු සප්පනි සදාරවෝ හෝති සප්පතිස්සෝ සද්ධා වේපුල්ලං සතු වේපුල්ලං පඤ්ඤා වේපුල්ලං පුඤ්ඤ වේපුල්ලං ච අධිගච්ඡති දීප්ති පාලොක්ක බහුලෝ හෝති දුක්ඛාදරාතේ සමත්තෝ හෝති භයදේරේ සමෝ හෝති සත්තාන සංවාත සංයම් පටිලදති බුද්ධ අනුස්සතිය අධ්‍යාවුත්තල්පත ශරීරං චේතේ ධර්මයේ පූජාරං හෝති බුද්ධ ගුණයන් චිත්තං නමති ඊතිතේ සම්මේ වස්තු සමාලෝකී සම්මතා සත්තාවිය පස්සතෝ කෙලක්කප්පං පත්තිපත්තාති උත්තරින් අපත නිජ්ජන්තෝ කන්න සුගති පරායනෝ හෝති මේ ආනිසංස දාය දැක්කෙනවා. ඒ කියන්නේ බුද්ධ අනුස්සතිය බහුලවත් යම් කෙනෙක් වඩනවා නම් සර්වඥාන් වහන්සේ දෙනෙහි අතිශයින්ම ගෞරවය ප්‍රසාදය ප්‍රඥය පිළිගැනීමක් ඇති වෙනවා. ඒක ආනිසංසය. අනිත් ශ්‍රද්ධාවය, ශ්‍රෝතිය, ප්‍රඥාවය, පුණ්‍යානුභාවය විතරක් ඒක උසස් බවටපත් වෙනවා. ඒ වගේම ප්‍රීතිය, ප්‍රමෝදය නිතරම බලපවත් වෙනවා. මේ ලාභත් එකේ දුක කනගාටුවක් නැතුව බොහොම සන්තෝෂයෙන් සැපෙන් නැවත ගන්න පුළුවන් වෙනවා. එමක් නිසාද බුදු ගුණ ආවර්ජනා කරන්නාගේ සිත පිරිසිදු වෙනවා. චෛතසික පිරිසිදු වෙනවා. එමන්ගේ චිත්ත ඡායතයෙන් වැඩකරන වස්තු රූපයේ පිරිසිදු වෙනවා. දීඝාකෝ පිරිසිදු වෙනවා. මේ පිරිසිදු දීඝාකෝ සතර ශරීරයේ පැතිර යාමේ ඔහුගේ කල්කාණයේ නිරෝධී රූප කලාප, දසංග රූප කලාප ඉතිරි පැතිරී පහළ වෙනවා. එමන්ගේ ආයස වැඩිනවා, වර්ණය වැඩිනවා, බලය වැඩිනවා, සැපේ වැඩිනවා, නුන වැඩිනවා. සතෙන් නිදනවා, සතෙන් අවදි වෙනවා, නපුරු සිංහ ලැබෙනවා, දෙවියන් ද පිය වෙනවා, මිනිසයන් ද පිය වෙනවා, දෙවියන්ගේ රැකවරණ ලැබෙනවා, ඒ වගේම අවියාවතවලු ඉන්නේ සතෙන්ගේ අනතුරු නිවාරණය වෙනවා, මූලික වාග්යේ තහපත් වෙනවා, සිතවහා සමාධිගත වෙනවා. මේ වාගේ ආනිසංස රාශිය මේ සංකාණයේ ඇතුළේ දැවියෝ ප්‍රීති ප්‍රමෝදය නිතර බහුල වාසය කරන්නේ දෙනවා. එමදාම සන්තෝෂ මුනේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔච්චර ජීවිත ප්‍රශ්නාවක් ඒවාට සතුටු මොහොනිය ඉදිරිපත් ඒවා නිවාරණය ගුණාකරණය කරගන්න සමත් වෙනවා. දුක්ඛාදාතන සමත්ව කායික මානසික දුක් වේදනා දරා ගන්න සමත් වෙනවා. එහෙනම් කම්පා නොවන්නේ වෙනවා. බයදේන සහෝ ඕති ඒ කියන්නේ බය හා භයානක අරමුණු අභිධානය කරන්න තරම් ඒකාන්ත භාවයක් ඇති වෙනවා. ශක්ති විශේෂයක් ඇති වෙනවා. දිවාරාත්‍රී දෙකේ මායාවක් බයලක තත්ත්වයක් හොදෙච්ච නිබ්බිද තත්ත්වයක් පත් වෙනවා. එවැදෙම සත්තාරා සංවාස සංයම් පතුලදටි. සමාහිත නිතරම සරුවක්යෙන් වාස රැඳෙනවා කියන එකක් පාන වෙනවා. එතමනක් නෙමෙයි. මේ බුදුගුණ නිතර වෙනේ කළ මේ සංකාණය බුදු නඳුනක් වෝ පූජනීය වෙනවා. බුදු නඳුනක් වෝ පූජනීය වෙනවා. යම්කිසි පාප කර්මයක් කරන්න තරම් අවස්ථාවක් එන්නේ සිටියෝ සංඝයන් වහන්සේ ඉදිරිපිට තියෙනවා වගේ පිටේ විශාල දරුත්වයක් ඉරියව්වක් බවක් ඇති වෙනවා. එතමනක් නෙමෙයි ලෝකුදා බුදුදා පදන්විත ලැබෙනවා. මේ ජීවිතේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත හැකි වුණොත් ඒකාන්තයෙන් සුගති පරායන වෙනවා. පිටසක් වලට නූපදින්නෙත් වෙනවා. මිසදුතු නොගන්නේත් වෙනවා. මිසදුතු කුණේ උපන්වත් මිසදුතු නොගන්නේත් වෙනවා. කල්‍යාණ මිත්‍රයන් ජාති ජාතිත් ලබනවා. ලෝකයා බුදු කෙනෙකුන් වහන්සේව පහළ වුණොත් ඒක නැත්තා සොයාගෙන ලැබෙනවා. එවැගේම සතර අපාදිතේ රතන දෙන්නේ වෙනවා. භවයක් පාසා පිළියම්, ගුණියම්, ගුණියම් ඒ ලෙස නඟ තල්පත් වෙනවා. මේ වාගේ අනේකානිසන්ත රාශියක් ලැබෙන බව මේ බුද්ධානුස්සතිය භාවනා කර්මස්ථාන අවසානයේ පැහැදිලි කරලා තියෙනවා. සමහරවිට අපේ ලංකාවේ ඈත අතීතයේ බොහෝම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවරු මේ බුද්ධානුස්සතිය භාවනාව බහුලවදලා තියෙනවා. ඒ වැඩුවාට නිදසුන් අත්කතා දීපවල බහුලව දකින්න ලැබෙනවා. අද කාලයේ උරුමලා කැලණි බෞද්ධ රත්නාවල දිහිතාගේ සෑම දිනම රැකියන් බුද්ධානුස්සතිය භාවනා වඩනවා. මේක කාවදලක් වෙනවා. බුද්ධානුස්සතිය භාවනාවෙන් වැඩි කෙරෙකොට ඕනෑම භාවනාවක් කරන්න සුදුසුකම් ඇති වෙනවා. සමහරවිට සිතේ භාවනා භූමියක් වෙනවා. මක්නිසාද බුද්ධ ගුණයන් දිනනා වූ ඒ සිත තුළද බය සංත්‍රා සැතිවන්නේ නැති ගැනීම ශ්‍රද්ධා ඉන්ද්‍රිය බහුලව ශ්‍රද්ධා බලයේ බහුලව ගන්න බැරිව ඕනෑම භාවනාවක් කරන්න පුළුවන් වෙනවා. කිසිම දෙයකට කලකිරෙන්නේ නැතුව අසුබතුන් නැතුව මන්දෝ සාවනේ නැතුව ඒ භාවනා කලතන් දිනු කරගන්න හේතුවක් වෙනවා මේ බුද්ධානුසති භාවනා පුරුදු කර ගැනීම. ඊටා මේ බුද්ධානුසති භාවනාවේ අංශකෝම දැනගෙන අපි නිතර නිතර මේ වැඩුවේ අපට පරලෝ යන්නේ කියලා මේ ජීවිතේම අනේකානිසංත නිරාගන්න පුළුවන්. මේක අවුරුදු 22කට පෙර 1975 ජූනි මාසයේ දාවිනිදා භාවනා පන්තියකට පෙර අභිධර්ම පාඩමක් උගන්වන වෙලාවේ අභිධර්ම නිදාන්නේ ගැන අපේ ශිෂ්‍ය පිරිසටම තාම කතාවක් කිව්වා. ඒ අවස්ථාවම ප්‍රශ්නයක් නැළුවා. අපේ සරුවත්යන් වහන්සේ කාපු සාභාවනේ අභිධර්ම දේශනාව කෙළිය මාස වර්ෂ ප්‍රමාණය මාස තුනකි. ඒ මාස තුනේ තීව වර්ෂ ප්‍රමාණය කොච්චර දෙනවා දෙකලම ප්‍රශ්නයක් නැඟුවා. සැබවින්ම මේ ශිෂ්‍ය පිරිසට කොහොමවත් ඒකට පිළිතුරු දෙන්න බැරි වුණා. මම තේගෙන පොතෙන් දැකලා තිබුණේ නැහැ, යමක් හිතලා තිබුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රමාණයේ ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටිය ගුරුවරයෙක් වශයෙන් මට සුදුසු නැති නිසා මම ඉතිපිසෝ ගාථාව කියලා. ඒ වෙනකොට මම ඉතිපිසෝ ගාථාවේ ලක්ෂ 10ක් පරිපූර්ණ කරලා තිබුණා. මම ඉතිපිසෝ ගාථාව සිහි කරලා අනිෂ්ඨාන කරගත්ත මෙන්න මේ ගුණ නමයේ තථාගතයන් වහන්සේ ඒ අභිධර්ම දේශනාව පැවැත්වුවේ. ඒ නිසා මේ නව මහා ගුණ අනුභවය මට මේ ත්‍ප්පේක පිළිතුරු වහා ලැබේවා කියලා අනිෂ්ඨාන කළා. බුදුම ආචාර්යයක් බුදුම ආත්මම බුදුගුණ බලය දෙලෙකෙක් කියන එක පහක මනස පිටක් පහල වුණ විනාඩි ගමයක ඒ කලෙදි ලැබෙන කොටම මම පිළිතුරු දුන්නා විනාඩි 9යි. නැවත තිස්ස පිළිතුරු ලෝ කිව්වා මේ විනාඩි 9 කියන එක හදලා බලන්න. කලම හදලා බලන්න. අපට අවුරුදු 100ක් කවුරු සාභාව දෙක දවසයි. ඒක අපේ අවුරුදු 100 මාස දෙකලා. මාස තුනේ ඉන්න වෙලාවෙ කොච්චර වෙලාවක්ද කියලා බලන්න. ඒ කියන්නේ අපට අවුරුදු 100ක් ඉහි එක දවසක් ගැන 66යිනේ. ඒ 66 විනාඩි කරලා මාස තුන බෙදලා බලන්න. හැබැයි අපිට දවස් 10ක් එක විනාඩියයි. අපිට දවස් 10ක් එක විනාඩියයි. දවස් 90ට විනාඩි 9යි. ආචාර්යයක් නේද? ඒ කියන්නේ දහම් ගැටලුවක් නිරාකරණය කර ගැනීමට බුදුගුණ ආවදනා කියන කොච්චර ප්‍රයෝජන වුණාද? නියමාගේ ජීවිත ප්‍රශ්න ලියාගන්න බුදුගුණ තුලින් පුදුම සත්‍යයක් අපට නිරාගන්න පුළුවන්. ඒ තාපි බොහෝම කරුණාවෙන්, ගෞරවයෙන්, ආදරයෙන්, මෛත්‍රියෙන් ආරාධනා කරනවා මේ බුද්ධානුස්සතිය භාවනාවේ බෞද්ධ වාසයේ සීල බෞද්ධව වඩත්වා කියන මේ ආරාධනාවේ. ඊළඟට ඉතිපිසෝ ගාථාවේ තේරුම් කළ බෞද්ධයන් වශයෙන් අපි නිතර නිතර අවුරුද්දන්නවා. නමුත් ඒ සම්බන්ධ දෙතු පැමිණීමක් වේලාවේ පමණින් කළ යුතු වෙනවා. ඒක පළමුවෙන් මේ ඉතිපිසෝ ගාථාව තුළින් බුද්ධානුස්සති භාවනාව වැඩිමේ කියන කීපයක් ගැන හඳුන්වලා තියෙනවා. පසුගිය වසරේ ගුරුමරාට මොළමේ නුවර පා අව චිත්තල සබ්බත ආරණ්‍ය සේනාසනයේ ගත කළ අපට ඒ ප්‍රධාන කර්මස්ථාන ආචාර්යයන් වහන්සේගෙන් විශේෂ උපදෙස් ලබා ගන්න පුළුවන් වුණා. උන්වහන්සේ අර ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකෝ සමථ භාවනා පිළිවෙල හරියටම උගන්වනවා. උන්වහන්සේ පොතෙන් බලාගෙන කමලක් නොව අධ්‍යක්ෂින් ඇතුළු කාර්ක සංකාංග ඇතුළු පරිපූර්ණ චිත්ත සමාධි ධ්‍යාන සමාප්‍රත්‍ය තුනයි ශිෂ්‍යයන්ට උගන්වන්නේ. උන්වහන්සේගේ භාවනා මාර්ගය කියනවා ආනාපාන සතියේ රූපාවචර ධ්‍යාන හතර උපදවා ගන්නවා. ඊළඟට ධක්ඛින් සාකාරයේ කාගතා සතියේ ප්‍රථම ධ්‍යාන 32ක් උපදවා ගන්නවා. ඊළඟට අත්තික සංඥා මේ කියන්නේ ඇට සැකේ අරමුණු කොටගෙන ඇටකතුන්ගේ සුදු පාට නීති කරගෙන ඕදාත කතන සමාපත්තික දෙවනවා අභිභායතන වශයෙන්. ඕදාත කතනය රූපාවචර ජාල හතර මුදවනවා. නැවත ඒ රූපාවචර සමාපත්ති හතර ඕදාත කතනින් උපදවාගත් ඇට පස්සේ මෛත්‍රී බ්‍රහ්මණයගෙන ජාල පන්සේ විෂයක්ක් පොදු කරනවා. නැවත කරුණා බ්‍රහ්ම වියරෙන නදිතා බ්‍රහ්මවියරෙන ජාල සියල් උපදවනවා. අන්තිමට උපේක්ෂා බ්‍රහ්ම විහරණයක් පුරුදු කරනවා. ඊළඟට දෙන්නේ බුද්ධානුස්සති භාවනාව. මේ බුද්ධානුස්සති භාවනාවේදී සර්වඥ වහන්සේගේ රූප විනාශය තමා ඉදිරියේ මහා ගන්න අධිෂ්ඨාන කරනවා. ඒ කියන්නේ සමාපත්තියනාදි යෝගාවචරයට අධිෂ්ඨාන කළ පමණින් වේද සිද්ධ වෙනවා. තමාගේ සිතේ කතන ආලෝකයක් ඇති බැරි විශේෂයෙන් ඕදාත කතන ආලෝකයක් ඇති බැරි බුදුරජාණන් වහන්සේ ඉලබන්නේ තම දැක කල කුරුදු ප්‍රසාදණීය බුද්ධ රූපයක් සිටේ මහාගෙන ඒ බුද්ධ රූපයේ දෙස මෙකින් නලාගෙන ඒ බුද්ධ රූපේ නලා කලේ දෙස මෙකින් නලාගෙන ඒ නව ගුණය ආඥා කරනවා අරහං අරහං අරහං අරහං මේක දිගට මෙහෙය කරනවා මෙහෙය කරන දිදී මේක සමාධි වෙනවා හැබැයි සමාධි වෙනකොට බුද්ධ රූපය ප්‍රදාන වෙනවා බුද්ධ රූපේ නෙමෙයි බුදු ගුණ බුදුගුණයේ කැලිච්චිත සමාධි මාර්ගය උපකාර සමාධිය බාට පැමිණෙනවා. නැවත සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ගුණය මෙහි කරනවා. ඒ විදිහට නවමහා ගුණයම ආවදිනා කරන්නේ මේ බුද්ධානුස්සතියේ උපකාර සමාධිය උපදවනවා. මෙන්න මේකයි මේ කමඨානාචාර්ය ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය වඩන පිළිවෙල. හැබැයි මේ එකම ගුණය නැවත කැමතිනම් ඒ අර්ථ දෙලෙදා බෙදෙදා ඒ අර්ථ සියල්ලම සම්පින්දනය කරමින් බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. නැවත බුද්ධානුස්සතිය දලතුරුව අවිඥානික දස අසුභ සමාපත්තිය පදවන්න උපදෙස් දෙනවා. නැවත මරණානුස්සතිය උපකාර සමාධි පදවනවා. නැවත යෝගාවචරයට අභිධායතන වශයෙන් නීල කසල, පීත කසල, රෝහිත කසල කියන වර්ණ කසල ඉතිරි තුනක් සම්පූර්ණ කරමින් රූපාවචර සමාපත්තිය ලබා දෙනවා. ඊළඟට රතන කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින ආලෝක කසින ආකාශ කසින කියන ඉතිරි කසින භාවනා සියල්ලම රූපාවචර සමාපatti හතර හතර උපදෝමිය උපදෙස් දෙනවා. ඊළඟට කසින භාවනා 10 අතරේ ආකාශ කසින හැර ඉතිරි කසින 9 උපුඩුවලා දෙකෙන් එකට අරූප සමාපatti ලබා ගන්න උපදෙස් දෙනවා. අරූප සමාපatti ලබා ගත්තාම අත්ථ සමාපatti වාගේ යෝගාවචරයට පුළුවන් වෙනවා ධාතු කර්මස්ථානයේ විදර්ශනාවට හැරෙන්න. ඒ විදර්ශනා වඩලා අනුපිළිවෙලින් විසුද්ධි මාර්ගයේ දැක්වෙන පරිසම්විදා මාර්ග කාලේ අර්ථ කතාවේ දැක්වෙන එවැදීම ඊළඟ ප්‍රථම අර්ථ කතාවේ දැක්වෙන සවිසුද්ධ වූ නිර්මල වූ නිරාපේල වූ එවැදීම නිර්ගන්ධී වූ යතයක් නැති ගැටලුවක් නැති ගැටලුවක් නැති කිසිම ප්‍රශ්නයක් නැති කිසි දෙයක් නිවේදනය දුක් නොවන සවිසුද්ධ උදාසනා භාවනාව ඒ කම්මස්ථාන ආචාර්යයන් වහන්සේ උගන්වනවා. සැබවින්ම කදේ භාවනා මධ්‍යස්ථානයේ ඒ ප්‍රතිඵල ලබාගත්තේ භික්ෂුන් වහන්සේලා එවැනිම දසසිල් මාතාවරු ගෘහස්ථ බෞද්ධ උපාසකවරු බොහෝදෙනෙක් ඉන්නවා. අපේ ලංකාවටත් ඒ භාවනා ක්‍රමය ලබා දීමට ඒ කම්මස්ථාන ආචාර්යයන් වහන්සේ විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලේ ලංකාවට රැගෙන කරගෙන අප්‍රසිද්ධද ඒ සම්බන්ධව උපදෙස් දෙන්න නේපාලි කුමාර ශ්‍රී ලංකාවේ වැඩි කලක් නැවතී ලංකාවට අනුග්‍රහ දක්වන්න බලාපොරොත්තු වෙනවා. උනාටගේ බලාපොරොත්තු වේ මේ භාවනා ක්‍රමයේ ලැබෙන ලංකාවේ ඒ රටේ බුද්ධ ධර්මයේ ලැබෙන ලංකාවේ ඒ රටේ ප්‍රෞජ්ජා උපසම්පදා ලැබෙන ලංකාවේ ඒතන ලංකාව දීප වාසයෙන්ට මේ භාවනා ක්‍රමයේ දෙන කුමාර බලවත් අධිකාරණයක් ඇතුව කටයුතු කරනවා. මේ කතාව ඉදිරිපත් කරන්න දෙදුනේ භාවනා විලාසයේ දිනතුන්ට ඒ සම්බන්ධව කරකර ඡන්දයේ වැඩි වාදයේ මෛත්‍රියනි. ඊට මේ බුද්ධානුස්සති භාවනාවේදී සම්පූර්ණ ඉතිපිසෝ ගාථාව කාල් වටේ කාල් පාට වටේ එක දාසල සියවර දහස්වරාවේ භාවිතා කිරීම බුද්ධානුස්සති භාවනාව. නැවත ඒ ගාථාවේ තියෙන තේරුම නම් එකක් ගානේ අරහන් ගුණය සම්මා සම්බුද්ධ ගුණය විජාකරණ සම්පන්න ගුණය මේ විදිහට ගුණ එකින් එකට ආවර්ජනා කරමින් භාවනා නඟන්න පුළුවන් වෙනවා. ඊටම සරල එවැගේම කාටවත් බලපෑම් කරගන්න පුළුවන් භාවනා වදන්තිය මම දීපත් කරනවා. ඒ භාවනා වදන්තිය අතපාදම් කරගන්න නෙවෙයි. කැමතිනම් ඒ අනුව තම තමාට ජලතන ගතුන් ජලතන වචන වලින් දෙවියෝ කෝ භාවනාවකට සකස් කරගෙන භාවනාව ගන්න පුළුවනි. විශේෂයෙන්ම බුදුගුණ භාවනා කිරීමේදී සමාධි සීලය පිරිසුදු කරගෙන සුදුසු තැනක වාඩි වෙලා ඊමාන බුදුරජාණන් වහන්සේ මෙන් ප්‍රසාදිනේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නම ඇතින් දකින්න හෝ ඇතින් දකින්න නැත්නම් සිටින් මවාගෙන හෝ මේ බුද්ධානුසති භාවනා වැඩීම කළ යුතු වෙනවා. කලින්ම ඉතිපිසෝ ගාථාව සිහි කරනවා. ඊළඟට ඉතිපිසෝ ගාථාවේ ගුණපද 9 මුල සිට අගට අගසිත මුලට වරක් හෝ දෙකක් ආවර්ජනා කරනවා. ඊට පස්සේ මේ ගුණ 9 එක එක තේරුම් විසුදු මාර්ගයේ හොඳම ලක්ෂණ තියෙනවා. එවැගේම තවත් අට කතාව දෙම තියෙනවා. ඒ කියන කරුණු අනුව පුරාණ ආචාර්යයන් වහන්සේලා භාවිතා කළ ක්‍රමයක් මේ මාර්ගිපත් කරුම් ලැබෙනවා. ඒකට කරුණික සරන් දෙන්නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝ භගවා ඉතිති අරහං සෝ භගවා ඉතිති සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිති විඤ්ඤා චරණ සම්පන්නෝ සෝ භගවා ඉතිති සුගතෝ සෝ භගවා ඉතිති ලෝක විදු සෝ භගවා ඉතිති අනුත්තර පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිති සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිති බුද්ධෝ සෝ භගවා ඉතිති භගවා සෝ භගවා ඉතිති භගවා සෝ භගවා ඉතිති බුද්ධෝ සෝ භගවා ඉතිති සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිති අනන්තර පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිති ලෝක විදු සෝ භගවා ඉතිති සුගතෝ සෝ භගවා ඉතිති විඤ්ඤා චරණ සම්පන්නෝ සෝ භගවා ඉතිති සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිති අරහං මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ සත් අසංකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ ගුණවද මනෝප්‍රනිධාන ආනුභාවයෙන්ද නවාසංකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ ගුණවද වාක්‍රවිධාන ආනුභාවයෙන්ද සාරා සංකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ ගුණවද මහාප්‍රනිධාන ආනුභාවයෙන්ද සමිතින් සත් පාරමිතා විභාව ගලය මින් අවුරුදු 2580 දෙතේ බුද්ධ ගයා සුද්ධ භූමියේ ජයති මහ බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු බවට පැමිණව දාලසේක ඒ මහගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සතුරක් තේසයන් කෙරෙන් දුරු වූසේක රාගාදී කෙලෙස් සතුරන් වසූසේක සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් කර තිනලූසේක ආමිස ප්‍රතිපත්ති පූජාව නැත සුදුසු වෙනසේක රාසින්වත් පවක් නැති අති පරිශුද්ධ සංකානය තිසේක එබැවින් මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ අරහත්නම් වෙනසේක මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විශිෂ්ට කුණානයෙන් අවබෝධ කත යුතු වූ සත්‍ය ධර්මයන් විශිෂ්ට කුණානයෙන් අවබෝධ කළ සේක පිරිසිඳ අවබෝධ කත යුතු වූ දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළ සේක ප්‍රහාණය කත යුතු වූ සමුදය සත්‍යය ප්‍රහාණය කොට වදාළ සේක සාක්ෂාත් කටයුතු වූ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළ සේක භාවනා වශයෙන් වැඩිය යුතු වූ මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ සේක සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංචවිධ නිය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයං භුඥානයෙන් සර්වාකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ විදර්ශනා ඥානයෙන් සමන්වාගත වෙනසේක මනෝමය ඥානයෙන් සමන්වාගත වෙනසේක ඊදිනු දාපු ඥානයෙන් සමන්වාගත වෙනසේක දිව්‍යසෝත ඥානයෙන් සමන්වාගත වෙනසේක පරිචිත්ත විචාලනා ඥානයෙන් සමන්වාගත වෙනසේක ඌර්වේ නිවාසාන ස්මෘති ඥානයෙන් සමන්වාගත වෙනසේක දිව්‍යං චක්ෂණ දිට්ඨානයෙන් සමන්වාගත වෙනසේක